විවේකී ඉරිදා දින ඒ විවේකී බව අර්ථවත්ව ගත කරන් අපේ ධම්ම සභා මණ්ඩපයේට වැඩම කරන්නට යෙදුනේ සුපුරුදු පරිදි ගෞරවනීය පූජ්‍ය බෙලිගල නීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සවන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡාදිත්තිගත සත්තා ජාති මරණ ගාමිනෝ සංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි ඔස්සේහි ධර්ම දේශනාවන් සවන් දෙන්නා වූ සදහැවර පින්නතුනි මෙතෙක් අපි කළා වූ ධර්ම දේශනාවල අඩංගු කරුණවල සාරාංශයක් මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඉතාමත් ගැඹුරුයි තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. හොඳින් සාන්දිලා උත්සාහ ගන්න බලන්න. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කුමක් නිසාද මිච්ඡාදිත්තිගත සත්තා චිත්තං කිත්ත විසන්නිනෝ. සත්‍යය ඉපදෙමින් මැරෙමින් සසර යනාලු සිත වික්ෂිප්ත කර ගැනීම තුළ එකට කියන මිත්‍යා දෘෂ්ටිගත වීමක් කියලා. කුමක්ද මේ මිත්‍යා දෘෂ්ටිගත වීම? අනිත්‍ය දේ නිට්ඨ කොට ගැනීම, දුක්ඛ දේ සුඛ කර ගැනීම, අනාත්ම දේ ආත්ම කොට ගැනීම සහ අසුභ දේ සුභ කොට ගැනීම. ඒක මිත්‍යා දෘෂ්ටිගත වීමක්. දැන් අපි ඉගෙන ගන්න ඕන සත්‍යය සසර ඇවිදින්නේ කොහොමද කියලා. අපිට පෙනෙන සත්‍යය කියන කය එතනින් එහා පැත්තට පරලෝ යන්නේ නැහැ. මිහිදන් කිරීම, වුම දානය කිරීම ආදී, ආදාහනය කිරීම ආදී කටයුත්තකට වාජනය කරනව ඇතුණාම යන්නේ නැහැ. මෙතෙක් ඉගෙනගත්ත කාරණාවලට ගනුගත් කර පංචස්කන්ධ ධර්මතාවයේ හිතත් හටගත්ත ගමන් නැසෙනවා. එතනින් එහාට හි වළංගු භාවයක් නැහැ. හොඳයි, අපි පරලෝ යනවා කියලා තියෙන්නේ මොනවෙන්ද සත්‍යය? නැත්තම් අපිට මේ ධර්මයේ අනුව භවයන් කීයක් හම්බ වෙලා තියෙනවද? කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවයේ බෙදෙනවා පහු කාම දුගතිය, කාම සුගතිය. අද තරතයන් වහන්සේ විග්‍රහයට අනුව. එතකොට නිර්යම් පාප කම්මිනෝ. සබ්බේ සත්ත මරිසන්ති ගාථාවේ අගපදේ තියෙනවා. දුගතිගාමීත්වයට නැත්තම් නිරයට නැත්තම් සතරපායට උත්පත්තියට යන්නේ පව් කළාය. අපුඤ්ඤාභි සංඛාරය. පවෙන් පරලෝ යාම. පරලෝ යන කෙනෙක් නැති වුණාට පව් හේතු තිබුණොත් පව් හේතු කර්ම බීජයි ඵලය ඊට අදාළ විපාකයක් සඳහා උත්පත්තියයි. කාමසුගතිය. මනුස්ස දෝභග්ගම් මනුස්ස සෝභග්ගම් දිව්‍ය සහව්‍යතම් කියන පදනේ අර්ථයේ ශෝකායස්ස බෙදු පරම් මරණ. යම්කිසි පුද්ගලයෙකුගේ කය විදී සිදුවෙන මරණයෙන් පස්සේ අර කියනා වූ දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියාවල අල්පය මධ්‍යමේ සහ උපරිමේ කියන කාරණා තුන පුණ්‍යාභි සංකාරයට තෙමින් එකකට එකතු කරන් තිබුණොත් උපදින්න දුප්පත්කමක් සහිත නැති බැරිගම් සහිත දුප්පත් මනුස්ස භාවයේ උපතින්ම මේ වාගේ යහපත් ප්‍රවණතා ඇති සපවත් මව්පියන්ගේ දරුවන් බවට පත් වීම. නැත්නම් ඝනකයක් කඩක් නැති උපපාතික ප්‍රතිසන්දි හයකින් එකව උත්පත්ති ලැබීම. කුමක්ද? පුණ්‍යාභි සංකාරයේ නැමැති කර්ම බීජයේහි අනාගත ඵලය. අපි කියනවා පිනෙන් පරලෝ යනවා කියලා. චුන්ද සූකරේ කියාට පවෙන් පරලෝ යන්න වුණා, මට්ට කොණ්ඩලීට පිනෙන් පරලෝ යන්න වුණා. තථාගතයන් වහන්සේ පහළ නෝ සමාජයේ පරලෝ යනවා ඇරුණාම ඉතිහාසයක් හොයාගන්න කෙනෙක් හිටියේ නැහැ. කොතරම් දියුණු කළා අරූපී රූපී කියන කතා කරන ධ්‍යාන ඥානමත් කියන වචනේ තේරුමත් එක බව සම්සුන් බවක් කියන එකයි. ඒක තේරුම් ගන්න ලේසි විදිහක් තියෙනවා. ඔබට රූපෙන් ශබ්දයට, ශබ්දෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට අරමුණු මාරු වෙනවා. ප්‍රයත්න ඔබට මේ අරමුණු 100ක් 1000ක් එන්න පුළුවන්. ඒවා තියෙනා වූ සැප දුක සතුට කනගාටු වෛර මේ හැම එකක් නිසාම ඔබට කැමැත්ත අකමැත්ත මත විදවන්න වෙනවා. හොඳයි, මේවා එකක්වත් මේ පැලතුල ආවේ නැත්නම් ආවෙ නැත්නම් ඒකකවත් තියෙන සැප දුක නැහැ. හැබැයි එතන වෙනම සුවයක් තියෙනවා. මෙන්න කර්මස්ථාන කියන අරමුණක් වැඩිම තුල පුද්ගලයකට පුරුදුක් ඇති වෙනවා. ඒ අරමුණ පැයක් හෝ දෙකක් හෝ ඊට වඩා තබා ගන්න. කොයි දේ වැඩුවත් වෙන්නේ ඒක තමයි. තම තමන්ගේ චරිතයට අදාළ වෙන්න පුළුවන් සමහර විට. දැන් අර රූප ශබ්ද ගන්ධ රස ආදී විවිධ අරමුණු වෙන එක වෙනුවට එකම අරමුණක තියෙන එකම අරමුණක් ඒක එකක් වෙනවා තියෙනව නෙවෙයි නිරන්තරයෙන් ඒක නැවත උපද වෙන්නේ නැතෙනවා. නමුත් ඒක පැයක කාලයක් තියෙනකොට ඉපදිනව නැතෙනවා. පේන්නේ නැහැ මේ කාලෙම මම සමාධියට හිටියයි කියලා හිතනවා. මතක තබා ගන්න ඉතන අර දුකක් නැහැ, අර විඳපු සැපක් නැහැ. නමුත් ඒකත් සුවයක්. මේ තව අරමුණට පිනාරවනට ආවගේ ධානය ආරම්භට ආපුවමත් රූපී ධානයෙන් පරලෝ යන්න වෙනවා. ඒක රූපාචර බඹලව. තාසය. ඊට එහා දිනු කරගත්ත අයට රූපාවචර වෙනකොට අරූපාවචර. මේ පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට රූපී ධානයෙන් පරලෝ. මේක මෙහෙමයි. පවෙන් පරලෝ යාමේදී ඔහුට මනෝමය කයක් තියෙනවා. එතකන නාසය දිවකය මුකට ගත්තා. පිනෙන් පරල යාමීදී ඔහුට අසකරණාසේ කාම ලෝකයක් නේ. කාම ඉන්ද්‍රිය ගෝචර සැපත තියෙනවා. බාහිර ද්‍රව්‍ය නැති වුණාට ඉන්ද්‍රිය ගෝචර සැපත උට තියෙනවා. ඒ කියන්නේ මනෝමය කය පස් දොරක් දොරක් සහිත. එතනින් එහා පැත්තට ධානලාභින් කියන කතාන්තරයේදී මේ පස් දොරක් භාවිතා වෙන්නේ නැහැ. කාම අරමුණු සඳහා රූපාවචර රූපී ධානේ. ඊටත් එහා ගියහම එහෙමත් නැහැ. අරූපී ධානේ. ඒවා වෙනස්කම් මේවායේ. අපිට මේ කය තියෙනා වගේ රූප ශබ්ද ගන්ධ රස පේනවා එහෙම ලෝකයක් නැහැ. කාම භවෙන් එහා පැත්තට. නමුත් සංසුන් ලෝකයක් තියෙනවා. එහි මමත්වයේ මුලාවක් තියෙනවා ඉහළ මට්ටමකින්. එනිසා තමයි යේච රූප පගතත්තා යේච අරූපට්ඨායිනෝ. මේ රූපී ධානක් තියෙනවා, අරූපී ධාන ලැබපුවත් ඉන්නවා කියලා කතා කරනවා. හැබැයි ඔවුන්ට එහි ගිහින් නිරෝධං අප්පජානන්තෝ නිරෝධේ දකින්ත බැරුව ආගන්තාරෝ පුනබ්බවං ආපහු පුනර්භවයට එනවායි කියලා කියනවා. දැන් එතකොට අපිට ධර්මයට අනුව ගත්කල නවසත්තාවාසී 31 තලයේ සඳහා සත්වයාට යන්න සිද්ධ වෙන්නේ පවෙන්, පිනෙන්, රූපී ධානයෙන්, අරූපී ධානයෙන්. දැන් අර කතාවේ පෙන්වන්නේ මොකද්ද? අනිත්‍ය දේ නිත්‍ය කොට, දුක්ඛ දේ සුඛ කොට, අනාත්ම දේ ආත්ම කොට, අසුභ දේ සුභ කොට අරගෙන මිත්‍යා දෘෂ්ටි ගත වෙලා සිත වික්ෂිප්ත කරගෙන ඉපදෙමින් මැරෙමින් සත්වයා සසර ඇවිදිනවලු. දැන් සත්වයා සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් මේ ගාථාවේ සඳහන් කරන්නේ අනිත්‍ය දේ නිත්‍ය කොට අරගෙන දුක්ඛ දේ සුඛ කොට අනාත්ම දේ ආත්ම කොට අසුභ දේ සුභ කොට කරන සත්වයා සසර ඇවිදිනවායි කියලා. එහෙනම් මේ අනිත්‍ය නිට්ඨ දෙක සම්බන්ධ වෙන්න ඕන පවට පිනට ධානයට නෙවෙයිද? පුණ්‍යාවි සංඛාරයට, අපුණ්‍යාවි සංඛාරයට, අනිත්‍යාවි සංඛාරයට නේද? මොකද සසර ගමනනේ බුදු සමයෙන් නවත්තන්න උත්සාහ කරන්නේ. අන්න එහෙම ගත්තම අපට මේ රටේ මොනවද අනිත්‍යට උගන්වන්නේ කියලා හිතෙනවා කලක් තිස්සේ. එවයි තේරුම් ගන්න ඕන. අවමගුල් උත්සවයකදී, පාසල් අධ්‍යාපනයේදී ඇස් දෙකෙන් වටපිට බලලා බාහිර දේවල් වල කැදී විඳී යාම අනිත්‍ය කියලා උගන්වලා කිස් වැටෙන එක දත්සුදු වෙන එක අනිත්‍ය කියලා උගන්ලා ඉන්නවා. කිස් වලින් කවුද පරලෝ යන්නේ? දත් වලින් කවුද පරලෝ යන්නේ? බාහිර වස්තුන්ගෙන් කවුද පරලෝ යන්නේ? සත්වයා පරලෝ යන්නේ මෙන්න මේකෙන් කියලා පෙන්නන බුදුන් වහන්සේ. අනිත්‍ය දේවල් නිට්ට කොට, දුක්ඛ දේවල් සුඛ කොට, අනාත්ම දේවල් ආත්ම කොට. ඒකේ අනිත් පැත්තට ගම සත්‍යය පරලෝ යන්නේ අපවින් පිනෙන් ධානයෙන්. එහෙනම් අපිට හොඳ තැනක් මේ. එලි කරන්න උත්සාහ කරන්නේ මම. මගේ ධර්මදේශනාවලින් මතු කරගන්නකො. සංඛාර පදේ මා ප්‍රාණ පයන්නක් නොවන සංඛාරේ බාහිර ලෝකෙ තියෙන කසල. සංඛාර පදයට අවිදාපම අවිසංඛාර කියන එකේ තේරුම අනාගත ඵල උපදින හේතු. එතකොට පව බීජය අනාගත දුගතිගාමිත්ව. පින් බීජය අනාගත සුගතිගා. ධාන බීජය අනාගත ඵල උපදින හේතු. අන්න අවිසංඛාර කියන එකේ තේරුම. මේ ජීවිතය අතහැරුණා අනාගත ඵලයක් දෙන්න සමත් අවිසංඛාර. එතකොට ඒ සංඛාර ද්‍රව්‍ය නෙවෙයි නේද? දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති පදේ අර්ථය වියුත්තේ බාහිර වස්තුන් කැඩෙන විදන බවද මේ පුණ්‍යාවි අපුණ්‍යාවි අනිච්ඡාවි සංඛාර තුනේ අනිත්‍ය බව නොනින් දකීද එනම් සංඛාර රැස්කිරීම කෙරෙහි කලකිරනවායි කියලා පෙන්වන්නේ. ඒ කලකිරීම කියන එකේ තේරුම ඔබ කියන අතරත් නෙමෙයි. නිබ්බින්දති කියලා වචනයක් තියෙනවා පාලි භාෂාවේ. ඒ රැස්කිරීම තුළ තිබෙන්නා වූ නිමක් නොවන බව දුක්ඛාගත ස්වභාවය ගත්තාම රැස් කරන්න නොහිතන එක මේ. මතක තබා ගන්න. සිංහලෙන් කලකිරීම කියන අර්ථය නෙමෙයි. මේ අසාර දෙයක් සාර කොට අරගෙන නේද අපි දුක් විඳින්නේ කියන අවබෝධය. දැන් එතකොට එහෙමනම් යම් විටක නුවණින් බලන්න ඕන සංස්කාරයන්ගේ අනිත්‍ය මොනවා කියලාද උතෝර කියවෙන්නේ. මතක තබා ගන්න. සත්‍යය පරලෝ යන්නේ පවෙන් පිනෙන් ඥානයෙන් නම් එහෙනම් ඔවුන්ට පරලෝ යන්න සිද්ධ වෙලා තින්නේ පවේදී පව නිත්‍ය නිසා නෙවෙයිද? පිනේදී පින නිත්‍ය නිසා නෙවෙයිද? ඥානේදී ඥාන නිත්‍ය නිසා නෙවෙයිද? ඒවා ඔහුට සුභ වශයෙන් නැත්නම් සැප වශයෙන් ගත්ත නිසා නෙවෙයිද? අනිත්‍ය නිත්‍ය සංඥිනෝ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවේ දුක්ඛ දේසුක සංඥාවේ අනාත්ම දේ ආත්ම සංඥාවේ අන්න දැන් අපට තේරුම් ගන්න වෙනවා දැන් අපි කවදාවත් මේ පවේ පිනේ ධානයේදී මේක නිට්ටයයි මේක සුඛයි කියලා ගත්ත කෙනෙක් නැහැ. නමුත් මේ අபிසංඛාරයේ අபிසංඛාර කියන පදයෙන් කියවෙන්නේ හටගෙන නැසීම වෙනුවට අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු කිරීමක් සිදු වෙනවායි කියන එක. දැන් හේතු ඉතුරු වෙන්නේ මොනවා නිසාද? අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම නිසාද? නিত্য සුඛාත්ම කොට ගැනීමේ මිත්‍යා දෘෂ්ටිය නිසාද? අන්න තේරුම් ගන්න වෙනවා. මේ ගැඹුරු දැන් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා ඔය පරිහාණ ධම්මැනි සූත්‍රවල. යම් කිසි පුද්ගලයෙකුගේ පරිහාණිය සඳහන් කරනු ලබන්නේ රාග වේපුල්ලම් දේශ වේපුල්ලම් මෝහ වේපුල්ලම් මේ රාග දේශ මෝහ කියන විපලත්තේටපත් වීම තුළ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්නට හැකියාවක් නැතුව යනවා පඤ්ඤා චක්කු නකමති. මේ විපලත්තේ තුනී කරගෙන තුනී කර තනුත්වය තුනී කරගෙන යන්න පුළුවන් නම් ඊට පස්සේ පුද්ගලයාට තමයි මේ ප්‍රඥායස ගැඹුරු තැන් කෙරෙහි යොමු කරන්න ඕන. මම මේ කරන්නේ ප්‍රඥායස ගැඹුරුම තැනකට යොමු කිරීමක්. දැන් තේරෙනවද සසර ගමන තියෙන්නේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ බව. සසර ගමන තිබෙන්නේ පෞපින් ධාන තුළ, පෞපින් ධාන තුළ නම් පෞපින් ධාන තම වුන්ට නිත්‍ය සුඛාත්ම වෙලා තිබෙන්නේ. අන්න එහෙමයි අපිට මේක ගලප ගන්න ලේසිම විදිය. ඉතින් බාහිර වස්තුන් වල අනිත් දුක්ඛ අනාත්මය බලලා සසර ගමනක් නතර වෙයිද? බලන්නේ කින්නවා බලන දෙයක් තියෙනවා. දැන් පුඤ්ඤ පාප පහිනස්ස කියන වචනයක් තියෙන්නේ ඇයි? ප්‍රහීන කර දැමු පුණ්‍ය අපෙන් පව අතහැර දැමු. සංඛාර නිරෝධය කියන වචනයක් තියෙන්නේ ඇයි? කර්ම ක්ෂය කිරීමේ කර්මයක් තියෙනවා කියලා තියෙන්නේ ඇයි? එහෙනම් කර්ම රැස්වීම තුළ පවතින්නේ නිත්‍ය සුඛාත්මයවත් මගේ මම මගේ ආත්මකට ගැනීම. ඒකයි ඒකට කර්ම මාර්ගය. අතෝ තියාගන්න. කර්ම මාර්ගයට අසු වීම අකර්මන්නේ වීමක් වශයෙන් මම දකින්නේ. කර්මන්නේ නැහැ හිත. එතකොට කර්ම මාර්ගයේ මේ අවිසංඛාර මත සත්‍යයට අනාගත ප්‍රයත්නත් තුළ හිමි කරලා දෙනවා නම් දුකක් එයින් ගැලවීමට බුදුන් වහන්සේ වදාරනවා කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කස්ස විපාකං තස්ස පහනාය ආචේතන. අර කර්ම විපාක ප්‍රහාණය කරනවා කියන එකේ තේරුම මොකද්ද එතකොට? ඒවා ප්‍රහාණය නොකළොත් ඒවා විපාක වාරේ. ප්‍රහාණය කරන්න මොකද්ද බලන්න කියලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න කියලා තියෙන්නේ. දැන් බලන්න එහෙමනම් මේ ඒතම් මම ඒතුහමස්මින් ඒසෝමේ අත්තා කියන කස්සුතත් පුතක් ගැනා පංචස්කන්ධ ධර්මතාවය තිනකොට ගන්න එකක්ලු. දැන් මේ පංච උපාදානස්කන්ධ එකක පවතිනොත් ඒක අපුණ්‍ය අවිසංකාරය. දැන් ඒතම් මම ඒතුහමස්මින් ඒසෝමේ අත්තා කියන්නේ පව මගේ මම මගේ ආත්ම. එවත් පවනික්සුකාත්මයි. ඉතිහාසිත පොඩ්ඩක් දිනු කරගත්ත පුද්ගලයා මිනිසුන් අතර. පවේන දුක් විපාකයේ එන සැප විපාක අපට හොඳයි. එතකොට පුණ්‍යාවිසංකාරය පව එතකොට ඒතන් මම ඒතමස්මින් ඒසෝ මේ අත්ත පවයි විනයි මගේ විනයි මම පින මගේ ආත්ම. දැන් ආයත් නිත්‍ය සුඛාත්ම. මේ වත්මන් සමාජයේ ඉන්නව නිවන් නොවන්නේ නැති පිරිසක්. බුදු සමයේ පෙන්වන පින උදව් කරගෙන මේ තිමුණාට වඩා සැප සම්පත් ලබන්න බොහෝ පින් කරනවා. ඒකට විපාක තියෙයි ගැටලුවක් නැහැ. නමුත් මේ මිනිසත් බව හැමින් ඉතින් එහා පැත්තට මොකද වෙන්නේ කියන එකට අපි වග කියන්නේ නැහැ. සැබවින්ම ඕන්ට බුදු සමයේ පෙන්වන නිවීම ඕනේ පින් කරලා විපාක ලබන්න. තව මේ තියෙන සම්පත් වැඩිෙන් ලැබුවම සැප ලැබෙයි කියලා මුලාවක. ඒ සම්පත් නම් ලැබෙවි. නමුත් ඒ සම්පත් ලැබුණාම ජාතරාමී ආදි ශෝක මරණයෙන් නිදහස් වෙනවද? ලෝකේ තියෙන අටලෝදහම නිසා පහම් වෙන තව කම්පාවෙන් නිදහස් වෙනවද? ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරෙන් නිදහස් වෙනවද? ඒවා තියෙන තව වැඩි වෙනවානේ. අන්න පුතග්ජනයා එතකොට ඒ දුකම ප්‍රාර්ථනා කරනවා. බුදු සමයේ පෙන්වන කර්මණියාමේ පුණ්‍යාභිසංකාරයේ කර්ම විපාකය තමන්ගේ පැත්තට හරවාගෙන දුක ප්‍රාර්ථනා කරනවා. එහෙම පිරිසක් ඉන්නවා. කමක් නැහැ. අපි කතා කරන්න හදන්නේ ඒක නෙමෙයි. ඊට එහාට මෙන්න මේ මෙතන පෙන්නන මේ මිච්ඡාදිත්‍තිගත සත්තා ජාති මරණ ගාමිනෝ මේන් ගැලවීමට බුදුන් වහන්සේ මොකද්ද වදාලේ කියන එක පැහැදිලි කරන්න. එහෙනම් අපට තේරෙන දෙයක් තමයි අර අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා නොගැනීමෙන් නොතැවුලක් දේශනා කිරීමේදී පවණං අල්ලා ගැනෙනවාමයි. පිනනම් කරන්න ඕන අල්ලා නොගැනීමේ. ධාන වලට යන්න ඕන නැහැ ලෞකික ධාන වලට. අංගිතන්නේ ලෞකික ධ්‍යාන නොවන ධ්‍යානපැත්තක් තියෙනවා ඒක යනකොට තේරෙවි. දැන් සත්‍යයට සසර ගමන ගෙනත් දෙන්නේ එහෙමනම් පවපින ධ්‍යානය කියන තුනෙන් නම් ඒ තුනට අදාළ එකක් මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් නෙවෙයිද සත්‍ය සසර යන්නේ? අන්න සබ්බේ සංඛාරං නිච්ඡාති සතර ඇවිදිනායට. දැන් අනාගත බුදුන් වහන්සේගේ ශාසනය දක්වා යන ආයත සබ්බේ සංඛාරං නිච්ඡාති කියන එක තේරිලා තියෙන්න ඕනේද? තිරලා නැති නිසා නෙවෙයිද යන්නේ. ඔවුන් පුණ්‍යාවි සංකාරය රැස් කරනවා අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනයට යන්න. සත්තාගච්ඡanti සංසාරෝ මිච්ඡාදිත්‍තිගතා. සසර යනවා නම් යන්නේ පිටසුකාත්ම නම් වූ මිච්ඡා දෘෂ්ටියේ. අපි නැවත නැවත කියන්නේ කොතනද අපි ඉන්නේ කියන එක තේරෙන්න. දැන් එහෙමනම් පෘථග්ජන පුද්ගලයා පාඩම් කරලා විභාගෙට ලියලා ලකුණු අරගෙන වුණාට අනිච්චං දුක්ඛං අනාත්තා කියන වචන තුන ඔහු මේ සබ්බේ සංඛාරා කියන්නේ මොනවද දන්නේ නැහැ. ඒවා ඔහුගේ දර්ශනේ නිස්සුකාත්ම වශයෙන් දන්නේ නැහැ. එහෙම අරගෙන බෞද්ධෙක් වෙන්න බැරි බව දන්නේ නැහැ. ඒ අනිදුක්ඛානාත්ම දර්ශනය පිළිගත්තාම තමයි මේ ආපහු හැරෙන්නේ. සංඛාර රැස්කිරීම වෙනුවට සංඛාර නිරෝධයට. යන්කින්චි දුක්ඛං සම්බෝති කාම රූපව වත්‍රේ මේ භවගාමි තුකක් හම් වෙනවා මොනවා නිසාද? සබ්බං සංඛාර පච්චය. එහෙනම් අපුණ්‍යාවි සංඛාරේ සතරපාය පුණ්‍යාවි සංඛාරේ කාමසුගති ආනිජ්ජාවි සංඛාරේ කෘපී අරුපී බමතල මේ සබ්බං සංඛාර පච්චය නේද? දැන් මේ සංඛාර නිරෝධ කරපම දුකක් හම් වෙන්නේ නැහැ කියනවා නම් සංඛාරයන්ගේ අනිත්‍ය කියන්නේ එහෙනම් පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි සංඛාරේ තමන්ට තියෙනකේ අනිත්‍ය බලන් දෝරන නේද? දැන් මට මතකයි ඔය අංගුත්තර නිකායක සූත්‍රක තිබුණා ඔය රූපී අරූපී ධානලාභිය අනිද්දුක්ඛානාත්සයෙන් බලන්න ඕන තමුන්ගේ අරූපී ධානය කියලා. එහෙනම් අරූපී ධානයෙන් උහුට නිස්සුකාත්මයලා තියෙන්නේ. අපිට ඒව නෑ බලන්න ඕන කමක් නෑ. දැන් අනිත්‍ය කියන පදයට මෙතන ස්ථිර නෑ කියන එක හො ඇති වෙනව නැති වෙනව කියන අර්ථය ගන්න බෑ. අන්න ඒකයි ඊළඟට ගැටලු තියෙන්නේ මෙතන. ඒ පාරම්පරික ඉගෙන ගත්තා වූ සරල අර්ථය ඇති වදන් වැල්ලොස්සේ අපිට මේක ගැඹුරට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අර කතා කරන්නේ ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා ඒ මගේ ඒ මම මගේ මගේ ආත්මය. නේතන් මම නේතු හමස්මින් නොඒසෝ අත්තා ඒ මගේ නොවේ ඒ මම නොවේ මගේ ආත්මය නොවේ. මොකද්ද දැන්? අපුඤ්ඤාවි සංකාරයේදී එයයි සත්‍යයට සසර ගමන දෙන මගේ මම මගේ ආත්ම වෙන්නේ. පුඤ්ඤාවි සංකාරයේ එයයි ඔහුට සසර ගමනක් දෙන්නා වූ මගේ මම මගේ ආත්ම වෙන්නේ. අනිජ්ජාවි සංකාරයේදී එයයි සසර ගමන ගෙනත් දෙන්නා වූ මගේ මම හදාත් වෙන්නේ. අන්න බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ මේ කාම රූප අරූප බවත්‍රේ මගේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය නැත්තම් මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ සත්‍යයට බව ගමන හදලා දීලා තියෙනවා. මේක තේරෙන්නේ නැති අපි භව ගමන ප්‍රාර්ථනා කරනවානේ. පාරම්පරික බෞද්ධ පවුඩටපත් වෙලා අපිට ගමනක් හදාගන්න බුදු සමය පිණිවදා ගන්නවා. අනිත් ප්‍රයත්නයේ පින පිනනවා විපාක පැහැදිලි කරන්නේ. බුදු සමය විපාක පැහැදිලි කරනවා. සුක්ඛං සුක්ඛ විපාකං. දැන් මෙහෙම යනකොට යදාච සම්බුද්ධෝ ලෝකස්මින් උප්පජ්ජಂತಿ පබංකරා තේමන් ධම්මං දේසේති දුක්ඛූප සමගාමිනා. මේ යන සත්‍යයට බුද්ධවරයෙක් ලෝකෙ පහළ වෙලා මේ දුකින් මිදීමට ධර්මයක් දේශනා කරනවා. උපසමනේ මේ දුකින් මිදීම සඳහා මොකද්ද ඒ ධර්මය? තේසං සුත්තාන සප්පඤ්ඤෝ සචිත්තං පච්චලද්දතේ. අන්නයි ප්‍රඥාව ඇති අය මෙන්න මේක අහලා මේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මය නම් වූ මිත්‍යා දෘෂ්ටිය වැරද්ද තේරුම් ගන්නවා තමන් ළඟ තියෙන. දැන් මොකද කරන්න ඕන? අනිච්ඡං අනිච්ඡෝ දක්ඛුන් දුක්ඛමත් දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසුං සම්මාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගු නෙවෙයිද? අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක්ඛ දුක්ඛ වශයෙන් අනාත්ම අනාත්ම වශයෙන් අසුභ අසුභ වශයෙන් දැක්ම සම්මාදිට්ඨිය තුල සියලු දුක් ඉක්ම ගියහ. ඒ භාවනාව නෙවෙයිද? කරන්න ඕන දේ නෙවෙයිද? එතකොට නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ සත්‍යාගයේ පටිසෝත අනුසෝත ගාමිත්‍යයි. ඒ නිදෙන්ට බුදුන් වහන්සේ හඳුන්වා ධර්මයේ අනිදුක්ඛානාත්ම නම් වූ පටිසෝත ගාමිත්‍යයි. දැන් වක්කලිණි සූත්‍රයක් ගත්තොත් එහෙම ධර්මයේ දකීද බුදුන් දකී කියලා ඊට පස්සේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ වක්කලීට පංච උපාදානස්කන්ධය අනිත්‍ය. අනිත්‍ය පදයට මිනිසා දුකින් අතමදවන මිනිසාගේ රාගදේශම හිස්කරන හැකියාවක් තියෙනවා නිරවුල් අර්ථයෙන් ගත්තම. හැබැයි වතු පිටිවල කෙස්වල ලොම්වලවත් බාහිර වස්තු රැස් දෙකෙන් බැලුවට කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය නෙමෙයි. බාහිර අනිත්‍ය බව. දැන් මේකෙදි මේ අනිත්‍යය නිසා නිට්ටයේදි මොකද්ද වෙන්නේ කියන එක ඉගෙන ගන්න වෙනවා. ඒ සඳහා අපට පුද්ගලයා ඉක්මවා ගිය අපේ බුදුදහමේ සඳහන් ගැඹුරු ධර්ම ඉගෙන ගන්න වෙනවා. එතකොට ජීවිතයේ අවුරුදු 100ක් තිබුණාට මොහොතට අවුරුදු 100ක් නෑ. මොහොතට සිදුවෙන්නේ එක දෙයක්. මොහොතට සිදුවෙන්නේ අරමුණක් ඇති වී නැතිම පවණයි. මොහොතට සිදුවෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හෝ සිතින් පංච උපාදානස්කන්ධයක් හටවිගෙන නැතිවමයි. ඔබ ජීවත් වෙන්න ඕන මේ මොහොතේ හටගන්න පංච උපාදානස්කන්ධය තුළ. ඒක තුල ඔබ පරණ පුරුද්දේ යනවා නම් පරණ පාරේ යනවා නම් ඔබ පමාවුවේ මිච්ඡා දෘෂ්ටි කතා සත්තා ජාති මරණ ගාමිනෝ කර්ම විජරස් කරනවා හතරේ උපදින්න බැරෙන්න. මේ වෙනස්ම දහමක් බුදුවරයා ලෝකෙට හෙළි කළ බව තව කී දෙනාද දන්නේ? මේ පවෙන් පිනෙන් ධානයෙන් යන භවගාමී ලෝකේ හොයාන හිටියා වෙනකොට ඒ කටයුතු කරමින් හිටියා සත්‍යයා. ඒ ටික උගන්වන්න බුදුරෙක් පහළ වෙන්න ඕන නෑ. ඒ මිනීම සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ පහළ වුණේ මේ ගමන බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා ප්‍රඥාව පාවිච්චි කරලා නිමා කරන්න. පුබ්බණිවිත කියන සූත්‍රයේ තියෙනවා දෙවියොත් බලන් ඉන්නලු මෙහාට එන්න. සුගති ගාමී වෙලා මේක ලබන්න. ඒක දන්නේ නැති අපේ අය දෙවියන්ගේ අඩිනවා දෙවියන්ගේ රටක් වෙලා ඉන්නවා දිවි ලෝකේ යන්න හිතන් ඉන්නවා. ඇතැම්හු දිව්‍ය ලෝකයන්ටත් උගන්වනවා පින් කරලා බුද්ධ ධර්ම තුල. ඒත් මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයිද එහෙමනම්? ඒ මිච්ඡා දිට්ඨි ගතසත්තා ජාති මරණ ගාමිනෝ නම් මේ අනිද්ද දේ නිත්‍ය සංඥාවෙන් දුක්ඛ දේ සුඛ සංඥාවෙන් අනාත්ම දේ ආත් සංඥාවෙන් නම් යන්නේ ඔවුන්ට පින නිත්‍ය සුඛ ආත්ම නෙවෙයිද? කොහොමද ඒ ගැන්වීම හරියන්නේ එතකොට? මෙතන කිසි විටකත් කියන්නේ යහපත් ක්‍රියාකාරකම් කරන්න එපා කියලා හැමතක තබා ගන්න. අප අපිත් මේ දේවල් කරනවා අඬ බෙර ගහන්න අවශ්‍ය නැහැ. යහපත් දේවල්මයි මිනිස් එක් කළ යුත්තේ. නමුත් එහි පෘථග්ජන භාවයේදී මේක මම මගේ මගේ ආත්මකට ගැනීම තුළ ඒකේ ලෝභය මෝහය හෝ ද්වේෂය මෝහය තියෙනවා. එතකොට පුණ්‍ය අபிසංකාරකවට අபிසංකාර කියන එකේදී පාවකුත් තියෙනවානේ. ලෝභ කියන්නේ ඇල්ම, ද්වේෂ කියන්නේ ගැටීම. ලෝභ මෝහ තියෙනවා. මොකද භවයේ ඉන් ඉස්සරහට කරලා අප සැප ලබන්න නම් කැමති මේවා නිසා විපාක එහෙනම් ඒ භවගාමිත්වයේ ලෝභය තියෙන්නේ. දැන් මේ බැඳීම සඳහා සහ නිදහස් වීම සඳහා තථාගතයන් වහන්සේ මේ විස්තර කිරීමට භාවිතා කළ ක්‍රමය කුමක්ද? ඒක ශික්ෂාපද තුල කරන්න බෑ. ඒකට දවසට සැරයක් කරන්න බෑ. ඒක අතාරින්න අල්ලන කියලා, යෙදෙන සහ නොයෙදෙන කියලා කාලයක් ගන්න බෑ. ඒකට භාවිතා කළ හැක්කේ වර්තමාන ස්කන්ධ පංචකය පමණයි. ස්කන්ධ පංචකය කියන එක තේරුම් ගන්න නැතිව කොහොමද ආරි සත්‍යයට යන්නේ අපි? මේවා මේ හේතු ඉතුරු වීම ජීවිතේට එක සැරයක් වෙනවනම් එක සැරේ හදන්න ඕන. දවසට එක සැරයක් වෙනවනම් එක සැරේ හදන්න ඕන. නමුත් මේවා වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් ගන්නා මොහොතක් මොහොතක් පාසා. සියක් වාරයක්, දහස් වාරයක්, ලක්ෂ වාරයක් වෙන්න පුළුවන්. ගන්නා මොහොතක් පාසා හේතු තැවෙනවා නම් ආපහු ඒ ගන්න මොහොතකදී සිහියම කවච්චි කිරීම තුළ හේතු නොතැවීමට කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි පව ගනිමු. එතකොට වර්තමාන අරමුණේ අපුණ්‍යාවි සංකාරයක් තියෙනවා. දැන් එතකොට පව සිද්ධ වෙනවා කියන එකේ තේරුම ස්කන්ධ පහ උපාදානස්කන්ධ පහක් වෙලා නැතෙනවා. නමුත් අර හේතු ඉතුරු වීමට කියනවා අවශේෂ නිරෝධය. අපි මේක ස්කන්ධ පහ තුළ බලමු මෙහෙම. ඇහෙන් ආපු මේ පාපී චේතනාව, එක්ක කනෙන් ආපු මේ පාපී චේතනාව. ඇහෙන් නම් පස්සපච්චය වේදනා රූප, කනෙන් නම් පස්සපච්චය වේදනා ශබ්ද, මනෝද්වාරයෙන් නම් පස්සපච්චය වේදනා ධම්මාරම්මණයක්. ඒක පාපාරම්මණය කියලා ගන්නු. ඒකත් එක්ක ගැටීම තමයි මේ වේදනා පච්චය තණ්හා කියන්නේ. එතකොට මමත් වෙන ගැනීම තමයි උපාදාන කියන්නේ. නැහැ හේතු විතරම තමයි අවශේෂ නිරෝධය කියන්නේ. පිනෙන් ගම්ම අපි පුණ්‍ය චේතනාවක් චේතනාවේ එක්ක යහපත් චේතනාවක් ඇසෙන් කනේ ඒත් පස්ස පච්චා වේදනා ඒත් වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. දැන් වර්තමාන ස්කන්ධ පංචකයේදී පව තුලත් පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. පින තුලත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඒ පාප පුණ්‍ය කර්මයේදී ආනිජ්ජ කර්මයේ හැම නුනත් ඒකෙත් ඇහෙන්නේ නැති වුණාට මනෝද්වාරයෙන් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. අபிසංකාරයේ නේද? ඒ සිද්ධියට නේද කියන්නේ අවශේෂ නිරෝධය කියලා. මෙහෙම විඳීමේදී අරමුණ නැසුණට අර උපාදාන පච්චා භව කියලා කියන්නේ තණ්හා උපාදාන භව කියන්නේ අවශේෂ නිරෝධය නැත්නම් අවිද්‍යා සංකාරයයි. ඒ නිත්‍ය සුඛ ආත්මකට ගැනීමේදී තමයි මේ හේතු ඉතුරු වෙන්නේ. මේක පමාවනේ. පමාවේ ආකාර තුනක් තිබිලා තියෙනවා බුදුන් වහන්සේගේ කාලයට පෙර. පවේ පමාව ඊට වඩා හොඳයි, පිනේ පමාව ඊට වඩා හොඳයි, ධානයේ පමාව. නමුත් පමාවෙන් නිදිලා නැහැ. එනිසා උන්වහන්සේට සිද්ධ වුණා සකල ලෝක වාසීන්ටම තියන්න නොපමාවෙන්, අප්‍රමාද වෙන්න. තමන්ට පියන කටයුත්තේදී අප්පමාදෝ අමත පදං. ස්කන්ධ පංචකය තුල ස්කන්ධ පංචකට එන්නව අරමුණ අරමුණ තුල පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා කොට ගැනීම තමයි. අවශේෂ නිරෝධයයි. නිට්ටසුකාත්මකට ගැනීමයි. දැන් නිරෝධයේදී කොහොමද පෙන්වන්නේ? තව වචනයක් තියෙනවා නිර්වශේෂ නිරෝධය. අවශේෂ ඉතුරු වෙන්නේ නැතුව අවසන් වීම. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව රූපේදී, සද්දේදී, ගන්ධේදී, රසේදී, පොට්ටබ්බේදී, ඥානේදී නම් එක තියෙන එක. ශේෂ වෙන්නේ නැතු වෙන්න ඒක කරෙහි පවතින ආ වූ රාග ඔබට අවසන් කරන්න පුළුවන් නම් නිරෝධ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය, මේ නිර්වශේෂ නිරෝධය නේද? මේ නොපමාව නේද? මේක ස්කන්ධ පංචකයෙන් පංචකයට මේ නොපමාවෙන්ද කියලා නේද බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙන්නේ. දැන් එතකොට එසේ බලන එක අනිදුක්ඛානාත්ම නේද? බලන්න මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. එබැවින් අපි බාහිර වස්තුන්ගේ අනිත්‍ය ගැන, දුක්ඛ ගැන, අනාත්ම ගැන කතා කරගෙන ඉන්න තේරුමක් නැහැ. පංචස්කන්ධයට එන්නේම පුණ්‍යාවිසංකාරයව, පුණ්‍යාවිසංකාරය, අනිත්‍යාවිසංකාරය. අවිසංකාරය කියන එකේ තේරුම මගේ මම ආත්ම හේවත් නිස්සපාත්ම. බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය නිත්‍ය සංඤිනව දුක්ඛ සුඛ සංඤිනව අත්තනි අත්තාති. මිත්‍යා දෘෂ්ටි කතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒක විකෘතියක්. විකෘතියක් කියලා පෙන්නන්නේ. අන්න ඒ නිසා තමයි අපිට මේක ගඹුරට පෙන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අනිදුක්ඛානාත්මය පවේ පිනේ ධානයේ නුවණින් බලන්න ඕන. මොකද පව පින ධානය සිද්ධ වෙනවා කියන්නේ නිත්සුකාත්ම. මමගේ මගේ ආත්ම. භවගාමිත්වය. පවේ පිනේ ධානයේ භවභාගිත්ව භවගාමිත්වයකට වඩා එකක් උසස් තැන් තුනක් පමණයි. භවගාමිත්වයෙන් නිදහස් වෙලා නැහැ. තුනම පර්ම මාර්ගය. ඒ තුනට තමන්ටයි තියකසේ කරන්න ඕන නේද? මේ කාම ලෝකේ ඉන්න අය නම් පාපී චේතනාවේදී පාපේ, පුණ්‍ය චේතනාවේදී අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න ඕන. ධානලාභී ආනන්දයේ ධාන චේතනාව අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න වෙනවා. නිර්වශේෂ නිරෝධයටයි අනිත්‍ය කියන්නේ. අවශේෂ නිරෝධයට කියන්නේ නිට්ටය. අවශේෂ නිරෝධයේ මගේ මම මගේ ආත්ම, නිර්වශේෂ නිරෝධයේ මගේ නොවන මම නොවන මගේ ආත්ම අනිත්‍යකනාත්මය. අපි එතකොට පුඤ්ඤකිරවත් සූත්‍රයෙන් පිනෙන් පරලෝ යාම, පවෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියන මේ කාරණා ටික අරගත්තා. පරලෝ යන්නේ සත්වයා සත්වෙක් නෙමේ, පුණ්‍ය කර්මේ විපාක වශයෙන්. විපල්ලාස සූත්‍රයෙන් ගත්තා අනිත්‍ය දේ නිට්ඨ, අනිත්‍ය දේ නිට්ඨ, දුක්ඛ දේ සුඛ, අනාත්ම දේ ආත්ම, අසුභ දේ සුභ වශයෙන් කරන් සත්වයා විදිනවා. සත්වයා නෙමේ ඇවිදින්නේ. එහෙමනම් සත්වයාට උපතක් තියෙන්නේ පවපින ධානයෙන් නම් පවපින ධානයේ තමයි නිට්සුකාත්ම වෙලා තිබෙන්නේ. ඉතින් පවපින ධානයේ අනිදුක්ඛානාත් වශයෙන් බලන්ට ඉගෙන ගන්න නැති තාක් කල් සත්‍යයට භව නිරෝධගාමිත්‍යක් තියෙද? එහෙමනම් අපි ගොඩාක් බුදු සසුනේ ගැඹුරින් ඈතට ගිහින් නේද? අර ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස විරම කිරීමේ හැකියාව නැහැ නේද මේ කර්කස ජීවිතවලට, කාර්ය බහුල ජීවිතවලට, අවුල් ගොඩෙන් පිරෙන ජීවිතවලට, නැත්නම් රාග වේපුල්ල, දේශ වේපුල්ල, මෛහ වේපුල්ල චරිත ගත කරන ජීවිතවලට. ඒක නේද ඒක එලි කරලා පැහැදිලි කරන්න නොහැකියාවක් වෙලා තියෙන, අසමත් වෙලා තිබෙන්නේ. ඒක එළිවීමම ධර්මයේ මතුවීම නැහැකිද? ඒ ක්‍රියාමාර්ගයේම ධර්ම මාර්ගය නොවේද? ඒ අනුගමනය කරන්න බුදුරජාණන් වහන්සේ කිසිදු ආකාරයක ඇඳුමකට සීමා වුණ රීතියක් දාලා පිනවද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ යමෙක්. ඒ යමෙක් ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ප්‍රශ්නයක් නැහැ, වැටහීමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ අපජුප්පඤ්ඤස්ස කියන්නේ මෙන්න මේකටයි, මේ කොටසටයි. එව නැත්තා පුණ්‍යාවිසංකාරය, පුණ්‍යාවිසංකාරේ ආනිජ්ජාවිසංකාරය රසිතේ දියුණුවක්. ප්‍රඥාව දියුණුවක් නෙමෙයිනේ. ඒ සිතේ දියුණුව කොහේ හරි එක භව ගාමිත්‍යරණ හැම ඉතිහාට යන්න බැරි වුණා. මොකද මේ තුනම අවිද්‍යාව තුල. පුණ්‍යවිසංකාරයත් අවිද්‍යාපත්‍ය සංකාරා, පුණ්‍යවිසංකාරයත් ආනිජ්ජාවිසංකාරයත් අවිද්‍යාපත්‍ය සංකාරා, අපුණ්‍යවිසංකාරයත් අවිද්‍යාපත්‍ය සංකාරා. ඒක තුල අවිද්‍යාවක් තියෙන බව නෙමෙයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒක ලෞකික සැප සම්පත් තිබුණාට සත්ව ගමනක් තියෙන්නේ ඒකේ අවිද්‍යාවක් තියෙන නිසා. එහෙනම් බුදු පියාණන් වහන්සේ ස්කන්ධ පංචකය තුල අවිද්‍යා සංකාරය බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් විද්‍යා විමුක්තියක් බවට පත් කරගන්නේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. කලක් ධර්ම දේශනා කළ කෙනෙක් වශයෙන් විවිධ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ධර්ම දේශනා කළ කෙනෙක් වශයෙන් මට මේක තවත් හංගගෙන ඉන්න ඕන කමක් නැහැ. නොකිය ඉන්න ඕන කමක් නැහැ. මේ වේයුත්ත අතකතාවරයි. එතෙන්න එන්න උසස් පෙළ විභාගේ ලියන්න උසස් පෙළ විභාගේ පහට ගෙන්න බෑ. ඔබ උසස් පෙළ දක්වා යන්න ඕන. මේ මේ මේ ප්‍රඥාවන්තින් සදාවන්නා වූ ධම පුදක් ජන භාවයට ගෙන්න බෑ. කර්මස්ථාන භාවනා වලින් එක කෙරෙන්නේ නෑ. ඒ වයිතු වෙන්නේ පුණ්‍ය කිරියවත්තු භාවනාවලට. ඔබ මේ උසස් වීම ලබන්න ඕන අවබෝධයෙන්. එවිට ඔබට මේ කළ යුත්තක් වෙනවා. ඒ ඔබේ ස්කන්ධ පන්තිකය තුල කාටවත් කරවන්න බෑ ඔබ කරගන්න වෙනවා. ඒකට භාවිතා කරන්න වෙන්නේම වර්තමානයේ. වර්තමානයේ සතිමත් වෙන්න වෙනවා. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ආවහම මමත්වයෙන් අරගෙන අවශේෂ නිරෝධ කරන පමාවට වැටෙනවද? කාන්තිහෙවත් ඉවසීම තුලින් දරා ගැනීමෙන් අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වෙන්නා වූ අනිදුක්ඛානාත්මයට ස්පාර කපා ගන්නට සතිමත් වෙනවද? මෙන්න මේක භාවිතය. භාවිතං චිත්තං සුභාවිතං. භාවිතෝ බහුලී කතෝ නැවත නැවතත් භාවිතා කරන්න ඕන බොහෝ කොට. එහෙම කරනවා නම් තමයි ඔහුගේ සිත කර්මඤ්ඤ වෙන්නේ. කර්මක්ෂේ කිරීම නැවත ක්‍රියා කොට කර්මඤ්ඤ වෙලා ඉන්නවා. කර්ම රැස් කරන ක්‍රියාවලටපත් වෙලා ඉන්නවා නම් ඒකට කියන්නේ අකර්මඤ්ඤ වෙලායි කියලා. මේ බැවින් මේ කාරණා ටික මනමින් තේරුම් අරගන්න. තේරුම් ගත්තයින් පස්සේ භාවනාව කියන්නේ මොකද්ද කියලා අහන්න ඕන නෑ. ඔය වර්තමාන ස්කන්ධ පංචකය ඔබේ භාවනා මධ්‍යස්ථානය වෙනවා. ඒකට පස්දරින් හෝ මනෝද්වාරයෙන් එන ආව අරමුණ තමයි ඔබට හම් වෙන නිමිත්ත. මේ නිමිත්තට ඔබ අල්ලා ගන්න හැෙනු අල්ලනවා අල්ලා ගන්නවාද? පරණ පුරුද්දට ඒකට තමාවෙන් යොමු වෙනවාද? මමත්ෙන් ගන්නවාද? එහෙනම් ඔබට ඒ නිසා ආයේ අර අනිත්‍යයේ නිත්‍ය සංඥාවෙන් නිත්‍ය කොටස ආත්ම කර ගැනීම තුළ පෞ සිද්ධ වීම හෝ පින් සිද්ධ වීම හෝ ධාන කුසා සිද්ධ වීම කියන මේ තුنين ඔබට වෙන එක සිද්ධ වෙලා සතර ඇවිදින්න සිද්ධ වෙනවා. ඒ මොහොතම ඔබට යදා ගන්න පුළුවන්ද සතිමත් වෙලා කර්මන්නේ නොවේ. කර්මන්නේ වෙන්න. එහෙම නැත්නම් ඒ කර්මය ඉදිරි හේතුවක් සඳහා ඉතුරු නොවි අවසන් කරන්න. හොඳට තේරුම් ගන්න බුදු සමයේ ආරි සත්‍ය අනිත්‍ය කියන කේ තේරුම ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වීමයි. ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධයක් වුණොත් තමයි හේතු ඉතුරු වෙලා අවසන් වෙන්නේ. එහෙනම් සිත උපාදානයන්ගෙන් මිදිනි කියලා වදාරනවා. එමු නැත්නම් අපි වතා කරපු කුතුහලසාලා සූත්‍රයේ තියෙනවා බුදුන් වහන්සේ මම ඔබට උත්පත්ති පනවන්නේ උපාදානයන් ඇති ඇයට. දැන් පින උපාදාන වුණොත් පව උපාදාන වුණොත් ධාන උපාදාන වුණොත් නේද මේ තුන් ලෝකෙට යන්නේ? ඒවෙන් මිදෙන්න ඕන නේද ඒකට? ගැටලුවක් නැහැ නේද? ගැටලුවක් නැත්නම් මේ කරුණ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන්න උත්සාහ කරන්න. බුද්ධෝත්පාදයේ තුල මිනිසත් බව ලබා මේ ගැඹුරු ධර්මතාවය හමු වීම තමයි සදාම් හමු වීම කියන්නේ. ඔබට කියලා දෙන්න පුළුවන් නම් පැහැදිලිව කාට හරි ඉබදු අයගේ ඇසුරට ගිහින් මේක තේරුම් අරගෙන ඔබ අනුගමනීය ප්‍රතිපදාවකට හිමිකරුවෙක් වෙන්න. ඔබ අනිවාර්යයෙන්ම පටිසෝතගාමීෙක්. ඔබට එවිට මේ චිත්ත අභ්‍යන්තරයෙන් එන්නා වූ ගැටුම් ගැටළු වල තිබෙන්නා වූ දැවිලි තැවිලි වල උපසමණය හම්බ වේවි. තේ සංූප සමෝසුකෝ. මොනවායේද? සංඛාරයන්ගේ සංසිඳීම සැපයි. අර සංඛාරයන්ගේ සංසිඳීම සඳහා අනිදුක්ඛානාත්මය භාවිතා කරන්න. දැන් ආය ධම්මං සරණං ගච්ඡාමි කියන්ට ඕන නෑ. ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපරිම සේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අදත් අපේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා සුදුව ශ්‍රී ශාසනවංශ මාවත අංක 50 අට නිවසේ පදිංචි මොදිතා ගිනිගේ මහත්මිය සදහතර දායකත්වයෙන්